लोकविदु गुणय लोके इता विशालय एन अपदन्ना इता सुलुकोटसकी नोदन्ना हरिय इताम बोहोय लोकेन अपदन्ना हरिय दियबिंदक पमनय नोदन्ना हरिय महासायुर पमनक्याय किवद उपमाव हरिनत අපදන්නා හරිය එක් වැලි කැටයක් පමණය නොදන්නා හරිය පොළොවේ වැලි කැට පමණයයිද කිවද උපමාව වැරදිය අපදන්නා හරිය නියපිටටගත් පස් ටිකක් තරම්ය නොදන්නා හරිය පොළොවේ පස් පමණයයි කිවද උපමාව හරි නැත ලෝකයෙන් අපදන්නා නොදන්නා ප්‍රමාණ දැක්වීමට උපමාවක් නැත භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධයන් වහන්සේ සකල ලෝකය සර්වාකාරයෙන් දැන වදාළසේක එබැවින් උන්වහන්සේ ලෝකවිදු නම් වනසේක සියල්ල දත් බව කියවෙන සම්මා සම්බුද්ධ යන පදයෙන් ලෝකය දත් බවද කියවේ ලෝකය සම්මා සම්බුද්ධ පදයෙන් කියවෙන සියල්ලට අයත් දෙයකි. එසේ තිබියදී මේ නවගුණ පාඨයට ලෝකවිදූ යනු ඇතුළත් කළේ කුමකටද යන පැනය මෙහිදී මතුවෙයි. එහෙත් අටුවා ටීකාවල පැරණි බණ පොත්වල ඒ ප්‍රශ්න විසඳා තිබෙනු නොදක්නා ලදී. එය පිළිබඳ අපේ අදහස් මෙසේය. ලෝකේහි සෙස්සන් ඒ ඒ දේ ගැන දැනගන්නේ උගනගන්නේ ගුරුවරයෙක්ගෙනි. සම්මා සම්බුද්ධ යන පදයෙන් ලෝකයේ දන්නා බව කියවෙන නමුත් ඒ අසනුයේ සිතට වඩා මතුවී දැනෙන්නේ තථාගතයන් වහන්සේ දත් දෙය නොව උන්වහන්සේ ගුරුන් ඇසුරු නොකොට ස්වශක්තියෙන් දත් බව හා නිවැරදි ලෙස දත් බවය. සෑම සත්වයෙක්ම ලෝකයට අයත්ය. ලෝකයෙන් කොටසක්ය. එහෙත් සත්වයෝ ලෝකය ගැන හා තමන් ගැන නොදනිති. තමන් ඇති වූයේ කෙසේද, තමන්ගේ අනාගතය කෙසේද, මරණින් පසු තමන්ට වන්නේ කුමක්ද යන මේ කරුණු දැනගැනීමේ ආශාව බොහෝ දෙනෙකුන්ට ඇත්තේය. එබැවින් ලෝකවිදූ යන ගුණය ඇසූ කල්හි ඔවුනට තථාගතයන් වහන්සේ ඇසුරු කිරීමේ ආශාව, උන්වහන්සේගේ දේශනා ඇසීමේ ආශාව ඇතිවේ. එබැවින් මේ බුදුගුණ පාඨයට ලෝකවිදූ යන පදය ඇතුළත් කරන ලද්දැයි අපි සිතමු. ලෝකවිදූ ගුණය විස්තර කළ යුත්තේ ලෝකේ යනු කුමක්ද, ලෝකේ සෑදී තිබෙන්නේ කුමකින්ද, ලෝකේ ඇති වූයේ කෙසේද, ලෝකය කොතෙක් පරණද, ලෝකේ විශාලත්වය කොපමණද, ලෝකේ ප්‍රභේද කවරහුද යන ප්‍රශ්න විසඳීමෙනි. ඉදිරියට මේ ප්‍රශ්න බුද්ධ දේශනය අනුව විසඳනු ලැබේ. ලෝකයයි කියනුයේ සත්වයන් වශයෙන් හා අසත්ව වස්තු වශයෙන්ද, ධාතු වශයෙන්ද, ගුණ වශයෙන්ද ඇත්තා වූ සියල්ලටය. ලෝකයේ සෑදී ඇත්තේ කුමකින්ද යන බව ඉතා කොටින් කියතොත් නාමරූප දෙකින් යැයි කිය යුතුය. නාම නම් සත්වයන් තුළ ඇතිවන දැනීම්, විඳීම්, කිපීම්, ඇලීම් ආදියය. රූප නම් මහාභූත සතර හා ඒවා නිසා පවත්නා වූ වර්ණ, ගන්ධාදියයි. ලෝකේහි හරය වශයෙන් ඇත්තේ, පරමාර්ථ වශයෙන් ඇත්තේ ඒ නාමරූප දෙකය. තවත් ක්‍රමයකින් කියතහොත් බුදුසමයෙහි ස්කන්ධ යන නාමය විවහාර කරන රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන මේවායින් ලෝකය සෑදී ඇතැයි කිය යුතුය. ලෝකය විභාග කළාම එහි ඇති දේවල් හැටියට ලැබෙන්නේ ඒ ස්කන්ධ පංචකයයි. තවත් ක්‍රමයකින් කියතහොත් ද්වාදස ආයතනයන් ගෙන් ලෝකය සෑදී ඇතැයි කිය යුතුය. ආයතන 12 නම් චක්කායතනය, රූපායතනය, සෝතායතනය, සද්ධායතනය, ගානායතනය, ගන්ධායතනය, ජිව්හා ආයතනය, රසායතනය, කාය ආයතනය, පොට්ටබ්බ ආයතනය, මනායතනය, ධම්මායතනය යන මොහුය. ආයතන වශයෙන් ලෝකේ විභාග කළාම එහි හරය වශයෙන් ලැබෙන්නේ ආයතන 12ය. තවත් ක්‍රමයකින් කියතොත් අටලොස් ධාතුන්ගෙන් ලෝකය නිර්මිත වී ඇතැයි කිය යුතුය. ධාතු අටලොස් නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඤ්ඤාණ ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු යන මෙම 18යි. ධාතු ක්‍රමෙන් ලෝකය විභාග කළා නම් එහි හරය වශයෙන් ලැබෙන්නේ ධාතු 18ය. මෙහිදී ස්කන්ධ ආයතන ධාතුන් විස්තර කළ යුතු වුවද ග්‍රන්ථය දීර්ඝ වන බැවින් මෙහි විස්තර නොකරනු ලැබේ. ඒවා අභිධර්මයේ ග්‍රන්ථවලින් දත යුතුය. අප විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය, විදර්ශනා භාවනා ක්‍රමය, චතුරාර්ය සත්‍ය යන ග්‍රන්ථවලින්ද ඒවා පිළිබඳ දැනුමක් ලැබිය හැකිය. ලෝකේ ඇති වූයේ කෙසේද යන ගැඹුරු පැනයකි. ලෝකයේ ඇතිවීම ගැන කල්පනා කළ ඇතැම්හු ඇඳ, පුටු, මේස, රිය, ගෙවල් ආදිය කෙනෙකු විසින් නොසෑදුවහොත් ඉබේ ඇති නොවන්නාක් මෙන් අනේක ප්‍රකාර සත්වයන්ගෙන්, වෘක්ෂලතා ආදී වස්තුන්ගෙන් යුක්ත වන මේ ලෝකය කෙනෙකු විසින් නොසාදන ලද නම් මෙසේ ක්‍රමානුකූලව ඇතිවිය නොහැකිය. ලෝකය මෙසේ ක්‍රමානුකූලව ඇති වී පවතින්නේ යම් කිසිවෙකු විසින් මෙය ඇති කරවන ලද නිසායයි වැරදි ලෙස සිතන ලදී. වඩුවෙකු ඇඳක් පුටුවක් තනන්නාක් මෙන් ද්‍රව්‍ය එකතු කොට කපා කොටාද මේ ලෝකය නොතනිය හැකිය. මේ තනිය හැකි වීමට සිතීම් මාත්‍රයෙන් ඒ ඒ දේ නිර්මාණ වීමේ බලයක් ඇති පුද්ගලයෙකු විය යුතුයයිද සිතූහ. එබඳු මහා බලයක් ඇතියෙකු මේ ලෝකයේ මිනිසුන් අතර දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන්ලෝක වෙසෙන පුද්ගලයෙකු විය ඇතැයි සමහරු වැරදි ලෙස සිතාගත්හ. දෙවියන් වහන්සේය, බ්‍රහ්මයාය, ඊශ්වරයාය කියා නොයෙක් නම් ඔවුහු මැවුම්කරුට තබාගත්හ. මැවුම්කාරයෙකු ඇතිනම් ඔහුත් ලෝකයේ කොටසක් විය යුතු බව හෝ ඔහුත් රූප ආදියම විය යුතු බව හෝ මැවීමට කෙනෙකු සිටිය යුතු නම් මැවුම්කරු මවන්නටත් කෙනෙකු ඕමනා බව හෝ ඔවුන් කල්පනා කළේ නැත. ඔහු තමන් විසින්ම සිතින් මවාගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිදීමටත් සැපයට පැමිණීමටත් වැරදි ලෙස සිතාගත්හ. සියල්ල පිළිබඳවම සම්මෝහය දුරු කරගත් තථාගතයන් වහන්සේ වනාහි ලෝකය කෙනෙකු විසින් මැවිය හැක්කක් නොවන බව දත්සේක. ලෝකය පුද්ගලයෙකු විසින් මැවිය යුත්තක් නම් සත්ව ලෝකයට අයත්වන මැවුම්කරුට අයත්විය නොහැකි බවත් දැනවදාලසේක. බීජෙන් ගසත්, ගසින් බීජයත් ඇතිවීමෙන් ගස් පරම්පරාව නොසිඳී පවත්නාක් මෙන් පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසුපසු සංස්කාරයන් පහළ වීමෙන් සත්වලෝක, සංස්කාරලෝක, අවකාශලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළසේක. මවන්නෙකු නැතිව සංසාරයේ නොසිඳී පැවැත්ම සිදුවන සැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේය. එක් භවයකදී ඇතිවන තණ්හාව නිසා මරණින් භවය සිඳී නොගොස් නැවතද උපදී. උපන් පසු එහිද නැවත තණ්හාව ඇතිවේ. ඒ නිසා මරණින් පසු නැවතද භවයක් ලබයි. මෙසේ සංසාරය නොසිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාක ඇතිවීම වශයෙන් නැවතද උපදී. උපන් පසු නැවතද කර්මය කරයි. මෙසේ කර්මය නිසා විපාකද, විපාක නිසා කර්මයද ඇතිවීමෙන් සංසාරය නොසිඳී පවතී. අවිද්‍යා ආදී හේතු ධර්මයන් නිසාද, සංස්කාර ආදී ඵල ඇතිවීම නිසාද සංසාරය නොසිඳී පවතී. ලෝකයේ මුල. යමක් ඇතිනම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතු යන්න ඥායෙන් පිහිටා ඇතමුන් ලෝකය හා සත්වයාගේ මුල හොයන්නට ගොස් නොයෙක් මිත්‍යා අදහස් ඇති කරගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත්, ඒ ඵලය නිසා නැවත හේතුන්ද ඇතිවීමෙන් සංසාරය නොසිඳී පවතිනවා මිස මුලක් නොලැබිය හැකි බව දැන වදාළසේක. අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති යනුවෙන් මහණෙනි, සංසාරය නොදන්නා ලද අග ඇතියක එහි පෙරකොන නොපෙනෙන්නේය යයි වදාළසේක. සංසාරයේ පටන් ගැනීම මුල කොන නොපෙනෙන්නේය. තථාගතයන් වහන්සේ එසේ වදාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නොපෙනෙන නිසා නොව, එහි පටන් ගැනීමක් නැති නිසාය. යමක් ඇතිනම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතු යන ඥාය සියල්ලටම සාධාරණ නොවේ. ආකාශය ඇති බව සියල්ලෝම පිළිගනිති. එහෙත් එහි පටන් ගැනීමක් නැත. පටන් ගැනීමක් ඇතිවන්නට නම් ආකාශය නොතිබූ කාලයක් තිබිය යුතුය. එබඳු කාලයක් නොවිය හැකිය. ආකාශය දීර්ඝ කාලයක් හිස්ව තිබී පසුව එය තුළ ලෝක ධාතු හා සත්වයන් ඇතිවීමට හේතුවක් නැත. මේ ආකාශයේ මුලින් කිසිවක් නොතිබුණා නම් හැමකල්ම එය ඒ සැටියෙන්ම තිබිය යුතුය. ආකාශය තුළ ලෝක ධාතුන් ඇත්තේ, සත්වයන් ඇත්තේ, ඒවාද ආකාශය සේම ආකාශය තුළ තිබූ නිසාය. යම්සේ අහසේ පටන් ගැනීමක් නොලැබිය හැකිද, එමෙන් ආකාශය තුළ පවත්නා සත්ව සංස්කාරයන් පිළිබඳ පටන් ගැනීමක් නැති බව කිය යුතුය. පටන් ගැනීමක් නැති ලෝකය ඉතා පරණ වුවද, එහි සෑම කල්හිම අලුත් බවක්ද ඇත්තේය. උපන් සත්වයෝ මැරී නැවත උපද අලුත් බවක්ද ඇත්තේය. උපන් සත්වයෝ මැරී නැවත උපද අලුත් වෙති. ලෝකේහි ඇති අනෙක් සියල්ලද නැසී නැසී නැවත නැවත අලුත්තේ පහළ වේ. මහපොලෝ ආදී ලෝක ධාතූහුද කලකට විනාශ වී ගොස් නැවත අලුතෙන් පහළ වෙති. අලුතෙන් ඇතිවන සියල්ලම පුරාණ වස්තුන්ගේ විකෘති ලෙස කිවද වරදක් නැත. පරණ දේ නිසා, පුරාණ ධාතුන් නිසා ඇතිවන අලුත් දේය කිවද වරද නැත. ලෝකේ පෞරාණිකත්වය අනමතග්ග සංයුක්තයේ එන සූත්‍ර දේශනා අනුව කිව යුතුය. කල්පය වනාහි වර්ෂ ගණනාවකින් ප්‍රමාණ කළ නොහැකි අති දීර්ඝ කාලයකි. දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරදුන් වෙත පැමිණ, පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැයි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ, බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය. ඒවා මෙපමණ සිය ගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගණනක් ලක්ෂ ගණනක් කියා හෝ ප්‍රමාණ කිරීමට පුළුවන්කමක් නැහැ යයි වදාළසේක. උපමාවකින් එය දැක්විය හැකිදැයි බ්‍රාහ්මණයා ඇසූ කල්හි, බ්‍රාහ්මණය, මේ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලි කැටි ගණන ප්‍රමාණ කළ නොහෙන්නාක් මෙන් අතීත කල්ප ගණනද ප්‍රමාණ නොකළ හැකි බව වදාරා, සංසාරය නොදන්නා ලද අගෑතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වදාළසේක. දිනක් එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ, ස්වාමීනි, කල්පය කොතෙක් දික්වන්නේද ඇසීය. මහණ, කල්පය ඉතා දිගය. එය මෙපමණ වර්ෂ ගණනක්, මෙපමණ වර්ෂ සිය ගණනක්, මෙපමණ වර්ෂ දහස් ගණනක්, මෙපමණ වර්ෂ සිය දහස් ගණනක්, මෙපමණ වර්ෂ දසදහස් ගණනක්, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක් කියා ගණනින් ප්‍රමාණ නොකළ හැකිය යයි තථාගතයන් වහන්සේ වදාළහ. ස්වාමීනි, උපමාවක් දැක්විය හැකිදැයි භික්ෂුව කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක්, මහණ, දිගු පළලින් යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒක ඝන මහ කළුගලක් සියවසකට වරක් කසී සලුවකින් පිස දැමුවහොත් ඒ කළුගල කලකදී ගෙවී යන්නේය. එහෙත් එපමණ කලකින් කල්පය ගෙවී නොයන්නේ යයි වදාළසේක. අනමතග්ග සංයුක්තයෙන් ලෝකයේ විශාලත්වය මෙසේ දත යුතුය. එක් ලෝක ධාතුවක හෙවත් සක්වල භූමි එක් තිහක් ඇත්තේය. ඒ මෙසේය. නරකය, තිරිසන්යෝනිය, ප්‍රේත විෂය, අසුරකාය යන අපාය භූමි හතරකි. මනුෂ්‍ය භූමිය, චාතුර්මහරාජික භූමිය, තාවතින්ස භූමිය, යාම භූමිය, තුසිත භූමිය, නිර්මාණරති භූමිය, පරනිම්මිත වසවර්ති භූමිය කියා කාමසුගති භූමි හතක් ඇත්තේය. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම යන ප්‍රථම ධ්‍යාන භූමි හත් තුනකි. පරිත්තාබ, අප්පමානබ, ආබස්සර යන ද්විතීය ධ්‍යාන භූමි තුනකි. පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභකින්න යයි තෘතීය ධ්‍යාන භූමි තුනකි. වේහප්පල, අසඤ්ඤ සත්‍ය, සුද්ධාවාස කියා චතුර්ථ ධ්‍යාන භූමි හතක් ඇත්තේය. අභිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටකා කියා සුද්ධාවාස පහකට බෙදෙයි. මේ භූමි සොළස රූපාවචර භූමිහුය. ආකාසඤ්ඤායතනය, විඤ්ඤායන්තායතනය, ආකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය යයි අරූපාවචර භූමි හතරකි. මෙසේ භූමි 31ක් වේ. සංජීව කාලසූත්‍ර සංඝාත, තාපය, ප්‍රතාපය, රෞරවය, මහා රෞරවය, අවීචිය ආදී නරකය අටවැදෑරුම් වේ. එක් මහා නරකයක් අවට කුඩා නරක 16 බැගින්ද ඇත්තේය. අංගුත්තර නිකාය තික නිපාතයේ ද්විතීය පණ්ණාසකයේ ආනන්ද වග්ගයේ දසමන සූත්‍රයේහි දැක්වෙන ලෝක ධාතු විභාගය අනුව ලෝකයේ විශාලත්වය සැලකිය යුතුය. එක් හිරකින් එක් සඳකින් ආලෝකවත් කරන ඉහතකි 31 භූමියකින් යුක්ත වන තැන එක් ලෝක ධාතුවකි. එබඳු ලෝක ධාතු දහසක් සහ ශ්‍රී ලෝක ධාතුව නම් වේ. එයට චූලනිකාලෝක ධාතුවද කියයි. චූලනිකාලෝක ධාතු හෙවත් සහ ශ්‍රී ලෝක ධාතු දසදහසින් ගුණකර කල්හි දස ලක්ෂයක් වෙයි. ලෝක ධාතු දස ලක්ෂයක් වෙයි. ඒ ලෝක ධාතු දස ලක්ෂය ද්විශහස්ත්‍රී ලෝක ධාතුව හෙවත් මධ්‍යම ලෝක මජ්ජම නිකා ලෝක ධාතුව නම් වේ. දස ලක්ෂයක් වන මධ්‍යම ලෝක ධාතුව නැවත දහසින් ගුණ කළහොත් ලෝක ධාතු කෝටි ලක්ෂයක් වෙයි. ඒ කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිසහස්‍රී ලෝක ධාතුව හෙවත් මහා සහස්‍රී ලෝක ධාතුව යයි කියනු ලැබේ. මේ සක්වල හා මෙයට සමීපව පිහිටි සක්වල 999 සහස්‍රී ලෝක ධාතුවයි. ඒ ශ්‍රාවකයන්ටද විෂය වේ. ඉර්ධිමත් ශ්‍රාවකයන්ට ඒ සක්වල දහසට ඇසෙනසේ කතා කළ හැකිය. ඒ සක්වල දහසෙහි ආලෝක අන්ධකාර පැතිරවිය හැකිය. මේ සක්වල හා අවට පිහිටි දස ලක්ෂයක් සක්වල ද්විශහස්‍රී ලෝක ධාතුව හෙවත් මජ්ඣිම නිකා ලෝක ධාතුවයි. එය බුදුවරුන්ගේ ජාති ශ්‍රේෂ්ත්‍රයයි. මහබෝසතුන්ගේ මෞකුස පිළිස්ද ගැනීම, එයින් බිහිවීම, මහාන් අභිනිෂ්ක්‍රමණය, බුදුවීම, දම්සක් පැවතීම, ආයි සංස්කාරය හැරීම, මහා පරිනිර්වාණය යන අවස්ථාවන්හි ඒ මජ්ඣිම නිකා ලෝක ධාතුව කම්පාවන බව අංගුත්තර අටුවාවෙහි දක්වා තිබේ. අන් බොහෝ තැන්වල දැක්වෙන්නේ මහබෝසතුන්ගේ පිළිසිඳ ගැනීම ආදියෙහි සක්වල දහ දහසක් කම්පාවන බවය. මේ සක්වලත් සමග කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිසහස්‍රී ලෝක ධාතුව හෙවත් මහා සහස්‍රී ලෝක ධාතුව තථාගතයන් වහන්සේගේ ආඥා ශ්‍රේෂ්ත්‍රයයි. එහි ආඨානාටිය පිරිත, ඉසිගිලි පිරිත, දජග්ග පිරිත, බොජ්ජංග පිරිත, කන්ද පිරිත, මෝර පිරිත, මෙත්ත පිරිත, රතන පිරිත යන මේවායේ බලය පිහිටන බව කියා තිබේ. තථාගතයන් වහන්සේ ආඥා බලය ඒ සක්වල කෝටි ලක්ෂයෙහි පවත්නා බැවින් ත්‍රිසහස්‍රී ලෝක ධාතුව තථාගතයන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රය වේ. ත්‍රිසහස්‍රී ලෝක ධාතුවෙන් ඔබ්බෙන් ඇති සක්වල සියල්ල තථාගතයන් වහන්සේගේ විශේෂ ශේස්ත්‍රයයි. එහි ප්‍රමාණයක් නැත. එය අනන්තය. ඒ සක්වල සියල්ලටම තථාගතයන් වහන්සේට ආලෝක අන්ධකාරයන් පැතිරවිය හැකිය. සමතනම වෙසෙන සත්වයන්ට ඇසෙනසේ කතා කළ හැකිය. චක්‍රාවාලයන්ගේ බොහෝ බව දැක්වීමට අටුවාවෙහි දක්වා ඇති උපමාවක් මෙසේය. කෝටි ලක්ෂයක් සක්වල බ්‍රහ්ම ලෝකය දක්වා පිරවීමට තරම් අබ ඇටගෙන යම් කිසිවෙකු හමුවන සක්වලට එක අබ ඇටයෙන් බැගින් හෙළමින් එක් දිශාවකට බලා ගමන් කළහොත් අබ ඇට රාශිය ඉවර වෙනවා මිස ඒ දිශාවේ සක්වලවල් අවසන් නොවේය යනු ඒ උපමාවයි. මෙසේ අතිමහත් වූ අනන්ත වූ ලෝකය දැන වදාළ බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදූ නම් වනසේක. සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකයයි ලෝකය තෙවදෑරුම් වේ. සත්ව සමූහය සත්ව ලෝක නම් වේ. සත්වයන්ගෙන් අන්‍ය වූ පොළොව, කඳු, ගස්වැල් ආදිය අවකාශ ලෝකය නම් වෙයි. ඒ ලෝක දෙකට අයත් රූප, වේදනා, සංස්කාරයෝ සංස්කාර ලෝක නම් වෙයි. රූපාදීන්හි ඇලී සිටින්නෝ යන අර්ථයෙන් තෘෂ්ණාව සහිත ස්කන්ධයෝ සත්වලෝක නම් වෙති. ලෝකීයති එත්ත කුසලා කුසලං තබ්බා කොච්චාති ලෝකෝ යයි දැක්වෙන්නේ කුසලා කුසල ධර්ම කුසලා කුසලයන් හා විපාක ඔවුන් කෙරෙහි දැකිය හැකි බැවින් සත්ව සමූහය ලෝක නම් වේ යනුයි. සත්වයන් හා සංස්කාරයන් එහි දැක්විය හැකි යන අර්ථයෙන් පොළොව කඳු ගස් ගල් ආදිය ලෝක නම් වේ. ලුජ්ජති පලුජ්ජතීති ලෝකෝ යයි දැක්වෙන පරිදි සම්පූර්ණයෙන් විනාශ වීම කොටස් වශයෙන් විනාශ වී පළුදවීම ඇති බැවින් සංස්කාර සමූහය ලෝක නම් වේ. මේ තුන් ආකාර ලෝකය දැන වදාළ බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදූ නම් වනසේක. සන්ති භික්ඛවේ සත්තා නානත්ත කායා නානත්ත සංඤිනෝ යනාදීන් අංගුත්තර නිකාය සප්තක නිපාතයන්හි විඤ්ඤාණස්ථිතියන්ගේ වශයෙන් සත්ව ලෝකය සත් අයුරකින් බෙදා වදාරා තිබේ. විඤ්ඤාණ ස්ථිතියනු ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඇතිවන ස්ථානයෝය. ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඇතිවන්නේ සත්වයන් කෙරෙහිය. එබැවින් සත්වයෝම විඤ්ඤාණ ස්ථිතීහු නම් වෙති. නානත්ත කාය නානත්ත සංඤීහුය නානත්වකාය ඒකත්ව සංඤීහුය ඒකත්වකාය නානත්ත සංඤීහුය ඒකත්වකාය ඒකත්ව සංඤීහුය ආකාසඤ්ඤායතන නූපගයෝ ය විඤ්ඤාණාන්තායතන අනුපගයෝ ආකින්චඤ්ඤායතන අනුපයෝග කියා විඤ්ඤාණස්ථිතීන්ගේ වශයෙන් සත්වයෝ සත් කොටසක් වෙති. කයෙහි හා ප්‍රතිසන්ධියේදී සංඥාවෙහි වෙනස්වීම් ඇති සත්වයෝ නානත්වකාය නානත්ව සංඥී සත්වයෝය. මනුෂ්‍යයෝය චාතුර්මහරාජික ආදී දිව්‍යලෝක හයෙහි දෙවියෝය ඇතැම් විනිපාතිකයෝය යන මොවුහු නානත්වකාය නානත්ව සංඥීහූ වෙති. අනන්ත චක්‍රාවාලයන්හි වෙසෙන සියලුම මනුෂ්‍යයෝ වර්ණ සන්තාන ආදියෙන් එකිනෙකට වෙනස් වෙති. ඔවුන් අතර සර්වාකාරයෙන් සමාන දෙදෙනෙක් නැත. නිවුන් දරුවෝද ඔවුනොවුන් බෙහෙවින් සමානවතුදු සර්වාකාරයෙන් සම නොවෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් අහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝය, ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝය, ඇතමෙක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝය. එබැවින් ප්‍රතිසන්ධි සංඥාවෙන්ද ඔවුහු එකිනෙකා වෙනස් වූවෝය. එබැවින් සියලුම මනුෂ්‍යයෝ නානත්වකාය නානත්ත සංඥීහු වෙති. කාමාවචර දිව්‍යලෝක හයෙහි දෙවියෝද නොයෙක් පැහැ ඇත්තෝය, නොයෙක් සටහන් නොයෙක් ප්‍රමාණ ඇත්තෝය. ඔවුන්ගෙන් ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝය, ඇතමෙක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝය. එබැවින් ඔවුහු නානත්වකාය නානත්ත සංඤීහු වෙති. විනිපාතිකයෝ නම් ප්‍රේතයන්ටද අයත් නොවන දෙවියන්ටසේ යස ඉසුරු නැති සෑහෙන තරමට ආහාර පාන නොලබන ඇඳුම් පැළඳුම් නොලබන චාතුර් මහරාජික දිව්‍ය ලෝකයට අයත් වන මේ මිනිස් ලොවම හැසිරෙන දුප්පත් සත්ව කොට්ටාසයකි. ඔවුහු නානා වර්ණ ඇත්තෝය, නොයෙක් සටහන් ඇත්තෝය. ඇතැම්හු කෘෂය, ඇතැම්හු ස්ථූලය, ඇතැම්හු කුඩා සිරුරුද, ඇතැම්හු මහත් සිරුරුද ඇත්තෝය. ප්‍රතිසන්ධි සංඥා වශයෙන් ඔවුන්ගෙන් ඇතැමෙක් අහේතුකයි, ඇතමෙක් ද්විහේතුකයි, ඇතමෙක් ත්‍රිහේතුකයි. එබැවින් ඔවුහුද නානත්වකාය නානත්ත සංඤීහුය. විනිපාතිකයන් දුක්ඛිත සත්ව කොට්ටාශයක් වුවද ඔවුන් අතර සිටි ඇතැම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියෝ මගපල ලබති. උත්තරමාතානම් විනිපාතිකාව අනුරුද්ධ තෙරුන් වහන්සේගේ ධර්ම සංඥාවක් අසා සෝවාන් වූ බවද පුනබ්බ සුමාතා නම් විනිපාතිකාව හා ඇගේ පුත්‍රයාද බුදුරදුන්ගේ දහම් දෙසුමකට කන් දී සෝවාන් වූ බවද යක්ක සංයුක්තේ දක්වා තිබේ. ඔවුනොවුන්ට වෙනස් කය ඇති එකම ප්‍රතිසන්ධි සංඥාවක් ඇත්තෝ නානත්වකාය ඒකත්ව සංඥයහුය. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම යන ප්‍රථම ධ්‍යාන රූපාවචර භූමි තුනෙන් බ්‍රහ්මයන් හා හතර අපායට අයත් සත්වයෝ ඔවුනොවුන්ට වෙනස් කය ඇති එකම ප්‍රතිසන්ධි සංඥාවක් ඇති සත්වයෝය. බ්‍රහ්ම පාරිසජ්ජ වාසීන්ගේ කයට මහත් කයක් හා ආලෝකයක් බ්‍රහ්ම පුරෝහිත වාසීන්ට ඇත්තේය. ඔවුන්ගේ කයටද වඩා මහත් කයක් හා මහත් ආලෝකයක් මහා බ්‍රහ්ම භූමියෙහි බ්‍රහ්මයන්ට ඇත්තේය. ශරීරවලින් ඔවුනොවුන්ට වෙනස් වූ ඒ භූමිත්‍රයෙහි බ්‍රහ්මයන් සැමදෙනව පිරිසිඳ ගන්නේ ප්‍රථම ධ්‍යාන විපාක සංඥාව නැමැති එකම සංඥාවෙනි. එබැවින් ඔවුහු නානත්වකාය ඒකත්ව සංඥීහුය. සතර අපායෙහි නරකෙහි ඇතැම් සත්වයන් ශරීර ගෞගන්න දිගයි. ඇතැමුගේ ශරීරයේ අඩයොදුන යොදුන පමණ වේ. දේවදත්තගේ කය සිය යොදුනකි. තිරිසනුන්ගෙන්ද ඇතැම්හු කුඩා ශරීර ඇත්තෝය, ඇතැම්හු මහත් ශරීර ඇත්තෝය. වර්ණ වශයෙන් අනේක වර්ණ ඇත්තෝය, අනේක සටහන් ඇත්තෝය. ප්‍රේතයෝ එසේමය. ඇතැම් ප්‍රේතයෝ හැටරියන් පමණ කය ඇත්තෝය. ඇතැම්හු අසූරියන් පමණ කය ඇත්තෝය. දීඝ පිට්ටික නම් හැට යොදුනක් කයක් ඇති ප්‍රේතයන්ද ඇති බව කියා තිබේ. ශරීරයෙන් නානා ප්‍රකාර වන ඔවුන් සැම දෙනම පිළිසිඳ ගන්නේ අකුසල විපාක හේතුක සංඥාව නැමැති එකම සංඥාවකෙනි. එබැවින් ඔවුහු නානත්වකාය ඒකත්ව සංඥීහු වෙති. පරිත්තාභ, අප්පමානාභ, ආබස්සර යන ද්විතීය ධ්‍යාන භූමි තුනෙහි බ්‍රහ්මයෝ ශරීරයෙන් සමාන වෙති. ඔවුන්ගෙන් ඇතැමකු පිළිසිඳ ගන්නේ ද්විතීය ධ්‍යාන රූපාවචර විපාක සංඥාවෙනි. ඇතැමකු පිළිසිඳ ගන්නේ රූපාවචර විපාක තෘතීය ධ්‍යාන සංඥාවෙනි. එබැවින් ඔවුහු ඒකත්තකාය නානත්ත සංඥීහු වෙයි. පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභකින්න යන භූමි තුනෙහි බ්‍රහ්මයෝ සමාන ශරීර ඇත්තෝය. සැමදෙනම රූපාවචර චතුර්ථ ධ්‍යාන විපාක සංඥාවෝ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝය. එබැවින් ඔවුහු ඒකත්තකාය ඒකත්ත සංඥීහුය. වේහප්පල භූමියේ බ්‍රහ්මයෝද සමාන ශරීර ඇත්තෝය. පංචම ධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝය. එබැවින් ඔවුන්ද ඒකත්තකාය ඒකත්ත සංඥීහුය. අසඤ්ඤ භූමියේ ප්‍රතිසන්ධි විඥානයක් නොලැබෙන බැවින් එහි සත්වයෝ මේ විඥාන ස්ථಿತಿ විභාගයට නොගන්නා ලදහ. අබුද්ධෝත්පාද කාලවල තීර්ථායතනයන්හි පැවිදිව වායෝ කසින භාවනාවෙන් චතුර්ථ ධානය උපදවා එයින් නැගිට සිත් පිළිකුල් කර යුතුය. සිත් නැති බව යහපති. වද බන්ධනාදී අනේක දුක් නැතැයි සලකන යෝගීහු දී චිත්තං යයි චිත්ත විරාග භාවනාව කොට සිතක් නැති බවට කැමැතිව කාලක්‍රියා කොට අසඤ්ඤ භවෙහි රූපය පමණක් ඇතිව ඉපිද කල්ප 500ක් එහි අචිත්තක ශරීරයෙන් නිශ්චලව ජීවත් වෙති. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ටක යන ශුද්ධාවාස භූමීහු අනාගාමි අරහත් ආර්යයන් වහන්සේගේ වාසස්ථානයෝය. අනාගාමීන් හා රහත්හු ලෝකේහි සමකල්ම කල්හි නැත. ඒවායේ වෙසෙන අනාගාමි රහතුන් පිරිනිවී ගිය පසු ලෝකේහි බුදු කෙනෙකුන් පහළ නොවුවහොත් ඒ භූමි හිස් වන්නේය. හැම කල්හිම ඒ භූමියන් හි සත්වයන් නැති බැවින් ඒවා මේ විඤ්ඥාන ස්ථිති විභාගයට නොගත යුතුයයිද කියති. පරිත්ත සුභ අප්පමාන සුභ සුභකින්න වේහප්පල අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක යන නව භූමියහිම බ්‍රහ්මයෝ ඒකත්වකාය ඒකත්ව සංඥී සත්වයන් වශයෙන් ගත යුත්තාහයිද කියති. නේව සංඥා නාසඤ්ඤායතන යන අරූප භූමියෙහි සත්වයන්ට ඇතයයිද නොකිය හැකිය, නැතයයිද නොකිය හැකියයි. ඉතාසියුම් සංඥාවක් මිස ප්‍රකට සංඥාවක් නැති බැවින් ඒ අරූපී සත්වයෝද විඤ්ඤාණස්ථිති විභාගයට නොගන්නා ලදහ. මෙසේ සත්වලෝක විභාගය දත් බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදූ නම් වන්නාහ. කාම භවය, රූප භවය, අරූප භවය, සංඥා භවය, අසඤ්ඤ භවය, නේව සංඥා නාසඤ්ඤා භවය, ඒකවෝහාර භවය, චතුවෝකාර භවය, පංචවෝකාර භවය යන නව වැදෑරුම් භවයන්හි වශයෙන් ලෝකය දැන වදාළ හේඳ ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සුඛ දුක යන අෂ්ට ලෝක ධර්මය අනුව ලෝකය පරිවර්තනය වීම දැන වදාළ හේඳ සත්වයන්ගේ ආශය අනුශය චරිත අධිමුක්ති දන්නා හේඳ අල්ප රජස්ක මහ රජස්ක තික්ක ඉන්ද්‍රිය මෘදු ඉන්ද්‍රිය ස්වාකාර ද්වාකාර සුවිඤ්ඤාප්‍ය දුර්විඤ්ඤාප්‍ය භව්‍ය අභව්‍ය වශයෙන් සත්ව ලෝක විභාග දන්නා හේඳ ස්වභාව සමුදය නිරෝධ නිරෝධ උපාය වශයෙන් ලෝකය දැන වදාළ හේඳ තථාගතයන් වහන්සේ ලෝකවිදූ නම් වනසේක.